Murad suand gena samnalune kiyann hemi hita koyam isau enda muna gasune එක සැරයක් ඈ හමුවන්නට තරු කඳුළු සලන රැයින් රැයට වලා මියන යට මට හත වෙනවා හැම විට ඇ මතකේ දොර කඩ මුවරද සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමි හිට කොයම් ඉසව් වෙන්ද මුණ ගැසුනේ මාහෙර ගිය එය කඩුළු වලට බයි සැඟව එක් තැම් මදුරක හිත හදාගෙනද දන්නේ නෑ